father, yeah. If you're still in love, no way, if you're up, then head a day. අඩවල් කර බලන සිතන්ගේ තෙම් හැඟුමන් අවුලා ආලේ මගේ හොරකම් පෙරුවේ ආදරියේ දෙහදේ තෙම් පැතුමන් ලියලා රහසේ සිතිවිලි පොති වදිනා මාදේ හැමතිස්සෙම උන්ගේ ආදරියේ සිතිවිලි පොති වදිනා මාදේ හැමතිස්සෙම උන්ගේ ආදරියේ